ධර්මානුශාසනාව. කරුණු පිළිතුරුනි, මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධම්මමාහිමිපාණන් වහන්සේ විසිනි. අතිපූජනීය සුනදාචාර්ය උතුම් මාහිමිපාණන් වහන්සේ දෙන අවසර ශ්‍රද්ධාවන්ත පින්තුනි, සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්යක් සම්බුද්ධ සරුවක්න රාජෝත්තමයන් වහන්සේ මහා මංගල සූත්‍රාන්ත දේශනාවේදී කාලේන ධම්මසවනං හේතං මංගලමුත්තමං කියා මහා මංගල ධර්මයක් දේශනා කළා. සුදුසු කාලයේ ගණ්‍යතේම මෙලොව ජීුණුවට කරලව සුගතියට සාන්ත නිවනට හේතු වෙන මහා මංගල ධර්මයක්. මේ දවසේ ධර්ම දේශනාව වර්ෂයකට පෙර අපවත්යේ වදාළ පූජනීය කෝට්ටේ ශ්‍රී දේවානන්ද අභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ විදෙසා ප්‍රාතිදානමය පින්කමේ පෙර ගමන් වශයෙන් පවත්වනු ලබන ධර්ම දේශනාවක්. සුදුසු කාලයේ පවත්වනු ලබන ධර්ම දේශනාවක්. එනිසා දැන් අපි පළමුවෙන් දේව ආරාධනය කරමින් දසදහසක් සක්වල වාසී දෙවියෝ මේ දෙසට දිවසන් යමා ධර්ම අසත්වා කියා ආරාධනා කළා. එනිසාම අපවත් සේවදාල පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද ස්වාමීන් වහන්සේද මේ දානහනට සවන් දී පින් අනුමෝදන් වෙත්වා කියලා අපි ආරාධනා කරමු. විසක් පෝය නිමිත්තෙන් මැයි මාස 28 වෙනිදා ධර්ම දේශනාවක් පැවැත්වුවා ශක් අසාධාරණ ඥානයන් අතුරින් පළමු යන්න ගැන. අද මේ දේශනාවේ අරමුණ වන්නේ ශක් අසාධාරණ ඥානයන්ගෙන් දෙවැනි ඥානය පිළිබඳව කතාවකටයි. විශේෂයෙන්ම ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇඳින ගැනීමට ඇති එකම පිළිවෙතක් උද්දක් ඥානයන් පිළිබඳව ආභෝධයක් ලබා ගැනීමයි. මේ සත්‍යාධාරණ ඥානයන් සම්පින්දිනේ කරගත් බුද්ධත බුද්ධ ඥානයන් පිළිබඳව සූත්‍ර පාඨයේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්න යෙදුනේ පටිසම්භිදා මග්ග පාළියෙහි ඥාන කතාවෙහි සරුවඥතා ඥාන විවරණයෙහි මේ සූත්‍ර පාඨයේ මෙහෙම දකින්නට ලැබෙනවා. මෙම පටිසම්භිදා මග්ග පාළිය ධාමත්ම ගම්භීර ධර්ම රාශියක් ඇතුළත් ග්‍රන්ථයක්. සාරිපුත්‍ර භාරහතන් වහන්සේ එම ධර්ම විවරණය ප්‍රකාශ කළා කියන්නේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු බාටපත් වෙලා සත්සතියක් ජවල අටවෙනි සතියේදී ධර්ම ගම්භීරත්වයේ සම්වර්ධනය කළා. තමන් වහන්සේ අධිගත කළා වූ ගම්භීර ධර්මයේ සම්වර්ධනය කරද්දී මන්දෝත්සාහයේ භාවයක් දැමින සිටියා. මේ ලෝක සත්‍යයා අවිද්‍යා අන්ධකාරයෙන් යවසීගෙන දැලදගෙන රාග දෝෂ මෝහ ආදී කෙලෙස් අඳුරෙන් අඳුරට පත්වේ සිටින මොහොන්ට ධර්ම දේශනා කිරීම මට වෙහසක් මිසක් නිෂ්ඵල වැඩක් නෙයිද කියලා උන්වහන්සේ ලෝකයේ දේශ නොබලාම ධර්ම ගම්භීරත්වය ගැන සැලකුවා. ශාම්පතේ මහා බ්‍රහ්මරාජයා කෙනෙකුින් සමින ආරාධනා කළා ස්වාමීනි ප්‍රඥා ප්‍රාසාදේක මස්තකේත නංගා වූ භාග්‍යවතුන් වහන්සේ බුදු වැසෙන් ලෝකයේ දේශ බලාවදරණසේ පදාරණසේකුවා මේ ලෝක ධාතුවේ මකපල නිවන් පසක් කරන්න හේතු සම්පත් ඇත්තවන් සිටිනවා අනුකම්පාවෙන් ඔවුන් දෙස බලා ධර්ම දේශනා කරන සේකුවා කියලා ආරාධනා කළා. ඒ අවස්ථාවේ තමයි සරුවඥන් වහන්සේ බෝධි මූලයේදී අරහත් මාර්ගඥාන ප්‍රතිලාභ කරන කොටම තමන් වහන්සේගේ සංධානීය පිහිටි උද්දචක්කු කියන මේ ඉන්ද්‍රිය කරෝපරේ ඥාන ආඥානසේ ඥාන දෙකෙන් ලෝක ධාතු බලා වදාලේ නෙළුම් පොකුණක මානෙල් පොකුණක නෙළුම් චකුළු මානෙල් චකුළු අවස්ථා හතරකින් තියෙන හැටි උන්වහන්සේට අරමුණු වුණා. නෙළුම් මානෙල් ඉල්වල මණ්ඩයාට ගියයක හැදී තිබෙන නෙළුම් මානෙල් චකුළු සමහර ඒවා වතුරෙන් උඩට මතුවෙලා ඉරුඩස් වැටෙන කොටම පිටෙන්ද සූදානමින් තිබෙනවා. සමහර නෙළුම් මානෙල් චකුළු විය මට්ටමට පවතිනවා තවසකින් දෙකකින් නමුත් පිටෙන්ද පුළුවන්. තවත් සමහර වෙලාවදී යට තියෙනවා දින ගණනාවකින් හරි ඒක පිටෙනවා. තව සමහර නෙළුම් මාර්ගයේ කැටුළු තියෙනවා කොහොමවත් පිටෙන්නේ නැති. ඒ වගේ මේ ලෝක ධාතුවේ සත්‍යයන් කොටස හතරකට උන්වහන්සේ දැකවදාලා උද්ඥතේ සංඥ, විපංචේ සංඥ, නෙය්‍ය අදපරම කියලා උද්ඥතේ සංඥ කියන්නේ ධර්ම දේශනාවක් සඳහා ධර්ම පාඩයක් ගාථාවක් මාතෘකා කළ පමණින් ඒ මාතෘකාව තුළින් සිය දහස් ගුණයකින් කරුණාවට ආගෙන ඒ මොහොතේම මාර්ගඵල නිවන් අවබෝධ කර ගන්නන්ට කියන උද්ගතිතක් නිකුත්ජලියෝ කියලා සාරිපුත්‍ර මහා මෞද්ගල්‍යාන මහ රහතන් වහන්සේලා ගනි උත්තමයෝ උද්ගතිතක් සංඛ්‍යාවට ජනිනවා. තවත් සමහර අය ඉන්නවා ධර්ම මාතෘකාවක් කරලා විස්තරාත්මකව දේශනා කරද්දී මඟඵල නිවන් ලබනවා. ඒ උතුමන්ට කියන්නේ විපංචිතක් නිකුත්ජලියෝ. තවත් සමහර කෙනෙක් ඉන්නවා ධර්ම ශ්‍රවණය කරලා දෙයින් මඟඵල නිවන් නොලබා සීලයක පිළිපදා කෙලෙසුන් දුනී කරන සල්ලේක ප්‍රතිපත්ති අනුගමනය කරමින් සමථ විපස්සනා භාවනා වඩමින් ඒ ජීවිතේ කවදා හරි මඟඵල නිවන් ලබනවා. ඒ අයද කියනවා නෙය්‍ය කුජලියෝ කියලා. තවත් සමහර කෙනෙක් ඉන්නවා කොච්චර බණ ඇහුවත් කොච්චර සීලයක් ගත් කොච්චර භාවනා කළත් මඟඵල නිවන් නොලබන්නම් ඉන්නවා. ඒ අයද කියනවා පදපරම කුජලියෝ කියලා. මේ කොටස් හතර අනුව තුන් කොටසක්ම මඟඵල නිවන් ලබන්න වුන් බව අවබෝධ කරගත්ත සරුවඥන් වහන්සේ ශාන්තිතේ මහා බ්‍රහ්මරාජාට ප්‍රතිඥා දුන්නා. ධර්ම ගම්භීරත්වේ නිසාම මන්දෝත්සාහී භාටපත් වූ නමුත් මම දැන් ලෝකයේ දෙස නුවණින් විමසා බැලුවා මඟඵල නිවන් ලබන්න වුන් ඉන්නවා. එනිසා තථාගතයන් වහන්සේ අමෘත ද්වාරයේ දැන් විවරණය කරනවා. නුවණ සංයතෝ ඒ ශ්‍රවණය කරලා ලොවේ ලෝතුරා සම්පත් සාදා ගනිතුවා කෙළුන් වහන්සේ ප්‍රතිඥා දුන්නා. මෙන්න මේ දවසේ උන්වහන්සේ ලොව දෙස විහිදුවා වූ උතුම් ඥාන ධාතු අතුරින් ඉන්ද්‍රිය කරෝ කරියත්තේ ඥාන ආශ්‍යානුසේ ඥාන දෙකටයි බුදු ඇස කියලා කියන්නේ. මේ බුදු ඇස සෑම දවසකම අලුයම් කාලයේ සවස් කාලයේ දෙවාරයක් ලෝක ධාතුවේද විහිදුවනවා. භාග්‍යවතුන් වහන්සේගේ දිනචරියාවේ තියෙනවා පංචවෙද බුද්ධ කෘත්‍ය කියලා. එයින් රාත්‍රී කාලය කොටස් තුනකට බෙදෙනවා. පූර්ව යාමය, මධ්‍යම යාමය, පශ්චිම යාමය කියලා. පශ්චිම යාමය කොටස් තුනකට බෙදා ගන්නවා. පශ්චිම යාමය සිංහල කැලෙන්ඩර් 10යි, අද කාලයේ තියෙන ඔරලෝසු පැයෙන් නම් පැය 4යි. ඒ ඔරලෝසු පැයෙන් පැය 4ෙන් පැයක් විනාඩි 20ක් සම්මන් භාවනාව යෙදෙනවා. ඒ කියන්නේ 2 සිට 3යි 20 දක්වා 3යි 20 සිට 4යි 40 දක්වා පැයක් විනාඩි 20 සැතපේ වදාරනවා දකුණු ඇලින් සිංහ සෙයියාවෙන් සතු සම්පජාන කාර්යව 4යි 40 සිට උදේ ඉරව ගාවන තුරු දොළොස් කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියේ සම්වදිනවා. මේ මහා කරුණා සමාපත්තිය නැති ඉන්ද්‍රිය පරෝපරිය ඥාන ආඥානු සේනානි කියන උදු ඇතින් දසදාසක් ලෝක ධාතුව බලවදාරනවා. මේ ලෝක ධාතුව විමසීමේදී මඟඵල නිවන් ලබන්න සුදුස්සම් දාම් දෙසීමට සුදුස්සම් ඒ බුදු ඇසට මැවි පෙරෙනවා. අන්නේ නිසා ඒ බුදුරජාණන් වහන්සේ වරුවේ මෙම දීදුවලා ඉදවස් කළ යුතු වැඩ කටයුතු සනිටුහන් කර ගන්නවා. සවස් වරුවේ ත්‍රිදසයන්ට මැත්යෙන් ඒ වගේම 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියේ සමවැදී නැවත බුදු ඇසින් ලෝක ධාතුව බලා වදාරනවා. මෙන්න මේ බුදු ඇස කියන්නේ මඟඵල නිවන් ලබන්නන් ලබන්ට සුදුසු වේනීය ඥානියන් විනේ ඥානියන් හොරා ගන්නා වූ ඥාන දෙකටයි බුදු ඇස කියලා කියන්නේ. එයින් මෙතන සඳහන් කරන්න අපි බලාපොරොත්තු වන්නේ දෙවෙනි ඥානය වන ආඥානුසේ ඥානය පිළිබඳවයි. විශේෂයෙන්ම ඉන්ද්‍රිය පරෝපරියක්ඛේ ඥාන ආඥානුසේ ඥාන දෙක එකට සම්බන්ධ ඥාන දෙක. ඉන්ද්‍රිය පරෝපරියක්ඛේ ඥාන ආඥානුසේ ඥාන යමක බ්‍රාහ්මාරී ඥාන මහා කරුණා සමාපත්ති ඥාන සරුවක්නිකා ඥාන අනාවරණ ඥාන කියන මේ ඥාන ධාතු හයයි සත් අසාධාරණ ඥාන නම් හඳුන්වන්නේ. ඊට මුලින් කියවුණා වූ දුක්ඛ ඥානය, දුක්ඛ සමුදය ඥානි, දුක්ඛ නිරෝධේ ඥානි, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානෙ කියන ආරිසත් ඥාන හතර, අර්ථ ප්‍රතිසම්පදා ඥාන, ධර්ම ප්‍රතිසම්පදා ඥාන, නිරුක්ති ප්‍රතිසම්පදා ඥානය සහ ප්‍රතිභාන ප්‍රතිසම්පදා ඥානෙ කියන ඥාන ප්‍රතිසම්පදා ඥාන හතර ශ්‍රාවකයන් වහන්සේලාට ලැබෙනවා. එනිසා මේ ඥාන අටට කියනවා ශ්‍රාවක සාධාරණ ඥාන අටක් කියලා. නමුත් මේ ශ්‍රාවකයන් වහන්සේලාට ලැබෙන ඥාන ප්‍රමාණයට වඩා අසමාන්ත ගුණයකින් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පිහිටනවා මේ ඥාන. සාමාන්‍ය ග්‍රහතන් වහන්සේ නමකට හෝ පසේ බුදුරජාණන් වහන්සේ නමකට හෝ ලැබෙන මේ ආරිසත් ඥාන හතර ප්‍රතිසම්පදා ඥාන හතරට වඩා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආරි සත්‍ය ඥාන හා ප්‍රතිසම්පදා ඥාන අතර අහසට කොළොමින් අසාමාන්‍ය සත්‍යයන් පළතෙනවා සමීප කරන්න පුළුවන්කමක් නැහැ. ඒක නිසා මේ ඥාන ධාතු අට ශ්‍රාවකයන් වහන්සේලාට සාධාරණ වුණත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමග සංසන්දනය කර ගැනීමේදී අසාධාරණ මට්ටමක් තිබෙනවා. එයින් මේ ඉන්ද්‍රිය පරෝපරියක්ඛේ ඥාන ආදී ඥාන හය කිසිම ශ්‍රාවකයන් වහන්සේ නමකට හෝ ප්‍රත්‍යක සම්බුදුරජාණන් වහන්සේ නමකට හෝ නොලැබෙන්නා වූ සාරාසංකේය කල්පලක්ෂ ගණන්, අටාසංකේය කල්පලක්ෂ ගණන්, සොළසාසංකේය කල්පලක්ෂ ගණන් පාරමී පුරා සවාතන සකල ක්ලේශයන් සෝදාහර ලෝකුරා බුදු වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පමණක් ලැබෙන විශිෂ්ට ඥාන ධාතු හයක් වෙනවා. එයින් මෙතන අපි සඳහන් කරනවා ආඥානුසේ ඥානයේ පිළිබඳ දහම් කරුණු ටිකක්. ධම්මසෙනෙවි සරියුත් මහ රහතන් වහන්සේ තරම් බුදු ගුණ කතනේ කළ ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන ඇත්තේ නැහැ. වෙන ශ්‍රාවකයන් වහන්සේලාට වඩා සිය ගුණයකින් දහස් ගුණයකින් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රයි. එනිසා උන්වහන්සේ බොහෝ සෙයින් බුදු ගුණ සත්‍යයනා කරලා තින බුදු ගුණ දේශනා කරලා තිනවා. පටිසම්භිදා මාර්ග පාළිය, එසේම මහා නිද්දේශ පාළිය, චූල නිද්දේශ පාළිය, දීඝනිකායේ සම්ප්‍රසාදනීය සූත්‍රය මේ වාගේ දේශනා තුලින් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ බුද්ධ ගුණ පිළිබඳ ආභෝධය තේරුම් ගන්න පුළුවන්. මේ දෙසත් ඥාන විවරණයේදී උන්වහන්සේ මොනතරම් ආචරණයේ තමේ දේශනා පන්තියේ පැවැත්වුවාද කියන එක පටිසම්භිදා මාර්ග පාළියෙන් තේරුම් ගන්න පුළුවන්. එම පටිසම්භිදා මාර්ග පාළියේ ආඥානුසේ ඥානි විවරණය කරමින් මෙන්න මේ වාගේ දේශනා පෙළක් පැවැත්වුවා. කතමන් තථාගතස්ස සබ්දානං ආඥානුසේ ඥානං තථාගතයන් වහන්සේගේ සන්තාණයේ පිහිටි සත්‍යයන් පිළිබඳ ආඥානුසේ ඥානි නම් කුමක්ද? මේ කටේති කම්මිතා පුච්ඡා විදිරිපත් කරලා තමන්ම විස්තර කරුණු කැමැත්තෙන් ප්‍රශ්න කරලා ඊටපස්සේක පැහැදිලි වශයෙන් දේශනා කළා. එද තථාගතෝ සත්තානං ආර්යං ඥානාති අනුසයං ඥානාති චරිතං ඥානාති අදිමුක්ඛං ඥානාති අබ්බා භක්ඛේ සත්තේ පජානාති. මේ ආර්යානුසය ඥානයේ මාතෘකාවයි. තථාගතයන් වහන්සේ මේ ලෝක සත්‍යාගේ ආශය දන්නවා, අනුසය දන්නවා, චරිතය දන්නවා, අදිමුක්ඛය දන්නවා, භව්‍ය අභව්‍ය සත්‍යයන් දන්නවා. මෙන්න මේ කොටස් හය උන්වහන්සේ විශේෂඥානෙන් දන්නවා. ඒ දන්නා වූ ඥානයයි ආර්යානුසය ඥානෙ කියන්නේ. මේ ආශය අනුසය කියන වචන දෙකට චරිත අදිමුක්ඛ දෙකක්, භව්‍ය අභව්‍ය දෙකක් ඇතුළත් වෙනවා. කෙනිසා තමයි ආශයානුසය ඥානෙ කියන මේ දෙක වචනෙන් හඳුන්වන්නේ. එහෙම නැත්නම් චරිත අදිමුක්ඛ භව්‍ය අභව්‍ය කියන කොටස් හතරක් මේ වචන දෙකෙන් කියවෙන්නේ වෙනවා. ඒ සියල්ල සාරිපුත්‍ර බහරහතන් වහන්සේ ළඟට පැහැදිලි කරලා දීලා තියෙනවා. සත්‍යතෝ ලෝකෝතිවා අසත්‍යතෝ ලෝකෝතිවා අන්තවා ලෝකෝතිවා අනන්තවා ලෝකෝතිවා කං ජීවන්තං ශරීරන්තිවා අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරන්තිවා හෝති තථාගතෝ පරම් මරණාතිවා දහෝති තථාගතෝ පරම් මරණාතිවා හෝති නචෝති තථාගතෝ පරම් මරණාතිවා මේව හෝති නෝති තථාගතෝ පරම් මරණාතිවා ඉති භවදිස්සි නිසිතාවා සත්තාවන්ත විභවදිස්සි නිසිතාවා කියලා මේ කොටසක් පහදා දුන්නා. ඒ කියන්නේ සත්‍යංගයේ ආශය පිළිබඳ විවරණයක්. අපි පළමුවෙන් තේරුම් කරගනිමු ආශය කියන්නේ කුමක්ද. කින්විතුන් හොඳට පළපුරුදු වචනේ තියෙනවා නේද අපි භාවිතා කරන ජල ආශය, ගුහාශය, විලාශය, දරිශය, අඥාශය මේ වගේ වචන තියෙනවානේ. ආශය කියන වචනේ සම්බන්ධ වචන 16ක් අපේ සිංහල වචනවලත් තියෙනවා. පාලි වචනයෙන් බොහෝසියෙන් කියන්න සිදු වෙන වචනයක් ආශය කියන වචනේ. ආමාශය, අධ්‍යාශය මේ වගේ තියෙනවානේ පුච්චලවත් වචන. මේ ආශය කියන්නේ කුමක්ද? ආශය කියන්නේ ශස්තන තන, සංපත් දෙන තන, නවතින තන. ධර්මයේ අනුව කියනකොට පරිභාවිත බව. ඒ කියන්නේ සිතේ කලපුරුද්ද. සිතේ කලපුරුද්දෙන් පිහිටාගෙන සිටින ස්ථානයේදී කියනවාය ආශේජය. එතකොට යම් කිසි දෙයක් රැස් වෙලා තියෙනවා නම් එතෙන්දක් ආශේජය. දැන් ජලාශය කියන්නේ ජලයේ රැස් වෙන ස්ථානය. ඒ වගේම ගුහාශය කියන්නේ යම් කිසි ගුහාවක් ආශ්‍රය කරන ගුහාවක් ඇති තැන. ගුහාවක් ගුහාවතන කියනවා ගුහාශය. එහි වාසය කරන පුජ්‍යලයන්ට සත්‍යයන්ට කියනවා ගුහාශය කියලා. විලාපේ කියන්නේ එහෙමයි. දරිසේ කියන්නේ එහෙමයි. ඔය වගේම යම් කිසි කෙනෙක් වාසස්ථානයක් හැටියට භාවිතා කරනවා නම් ස්ථානයක් ඒකට කියනවා ආශය කියලා. මෙතන සත්‍යානක් කියනවා ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන නිස්කන්ධ පහ කෙරෙහි ඇලීගත් දැඩිසේ ඇලීගත් කුජලයන්ට තමයි සත්තා කියලා හඳුන්වන්නේ. රූපේ කෝරාද සත්තෝ රූපේ කෝරාද යෝ ඡන්தோ යෝ රාගෝ යා තණ්හා යා නන්දි සත්‍ය සත්තෝ සත්‍ය කිසත්තෝ තස්මා සත්තෝ දිවිච්චති. මේ රාජ සූත්‍රයේ පාඩය රාජය මේ ලෝක සත්‍යයේ సంతාන රූපස්කන්ධය පිළිබඳව ඡන්දයෙන් රාගයෙන් සප්‍රීතික තෘෂ්ණාවෙන් ඇලීගෙන අධිසයෙන් අධිසයෙන් ඇලීගෙන තියෙන මේ විදිහේ රූපස්කන්ධය පිළිබඳව රාගයෙන් ඡන්දයෙන් අණ්හාවෙන් නන්දියෙන් ඇලිය ගන්නට කියනවා දැඩිසේ ඇලිය ගන්නට කියනවා සත්‍යය සත්‍යෝදී. ඔය වගේම වේදනාව ගැන, සංඥාව ගැන, සංස්කාර ගැන, විඥාන ගැන, මේ පංචස්කන්ධය ගැන යම් ඡන්දයක් වෙයින, යම් රාගයක් වෙයින, යම් කණ්ණාවක් වෙයින, යම් සප්‍රීතික කෘෂ්ණාවක් වෙයින. එයින් ඇලිය ගන්නා වූ, එයින් දැඩිය ගන්නා වූ කුජලයාට කියනවා සත්‍යය සත්‍යෝදී. එතකොට මේක පොදු වචනයක්. මේක අන්වර්ථ වචනයක්. ලෝක සත්‍යාරම සත්‍ය කියලා කියන්නේ ස්කන්ධ පහේ ඇලීගත නිසයි. ස්කන්ධ පහේ ඇලීගත නැත්තේ කවුද? සීනාසරයන් වහන්සේලා. සීනාසරයන් වහන්සේලා ඒ සත්‍ය සම්මුතිය ඉක්මවා ගියා. උනාසේලා ස්කන්ධයන් ගැන කිසියම් ඇලීමක්, ගැටීමක්, රාගයක්, ඡන්දයක්, කණ්හාවක් නම් දෙයක් නැහැ. නමුත් උන්වහන්සේලා එකෙක් සත්‍ය කියන සංඥාවෙන් භාවිතා වුණා. එතකොට මෙන්න මේ සත්‍යයන් පිළිබඳව යම්ක ආශයක් තියෙනවා, පරිභාවිත ස්වභාවයක් තියෙනවා, වාසයක නිස්සාරණයක් තියෙනවා, දෙත පවත්නා තැනක් තියෙනවා. ඒ විදිහේ පවත්නා ස්ථාන සම්පෙන්දිනේ කොට ගත්තාම හතරක් වෙනවා. සස්සතිච්ඡේද දිට්ඨීච අන්ති චේවාන් භූමිකා යථා භූතං ච යම් ඥානං ඒතං ආශේ සද්ධිතං. මෙන්න ආශේ පිළිබඳ සම්පෙන්දනය. ආශේ කියනකොට ශාසත දෘෂ්ටි නමැති ආසය, ඉච්ඡේද දෘෂ්ටි නමැති ආසය, යථා භූත ඥානය නමැති ආසය, අනුලෝමික අනුලෝම ශාන්තිය කියන ආසය. අකුසල පැත්තේ දෙකයි, කුසල පැත්තේ දෙකයි, ආසය හතරයි. එතකොට මෙන්න මේ සූත්‍ර පාඨයෙන් එක තවදුරට විවරණය වෙනවා. ශාසතෝ ලෝකෝ දිවා, අශාසතෝ ලෝකෝ දිවා, මෙන්න ආසය දෙක. සස්සතෝ ලෝකෝ කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සියල්ලට කියනවා ලෝකී කියලා. පච්චයේහි සංකාරීයති, නිජ්ජති, කලුජ්ජති इति ලෝකෝ. හේතු ප්‍රත්‍යයෙන් සකස් කරුන් ලබන්නා වූ, කැදෙන්නා වූ, බිඳෙන්නා වූ, නැසෙන්නා වූ, වෙනසෙන්නා වූ සියල්ලට කියනවා ලෝකී කියලා. මේ විදිහට ලෝකී කියලා කිව්වම හිත ඇති හිත නැති සියල්ලම ලෝකී. අවිජ්ජේ පදම් බවාග්ගේ දක්වා තියෙන සියලුම හිත ඇති හිත නැති සංස්කාර ලෝකී. එතකොට මෙතන ලෝකී නමින් හඳුන්වන්නේ මේ විදිහේ සංස්කාර ලෝකී. සස්සතෝ ලෝකෝ ජීවාම මෙන්න මේ ලෝක සත්‍යය සදාකාලිකයි කියලා යම් පිළිගැනීමක් තියෙනවා. සදාකාලිකයි සමාජික ආස්භාවයෙන් රූපකය නවත්තලා නාමකය ගමන් කරයි. නාමකය භවයෙන් භවයට භවයෙන් භවයට නොනැසී පවතිනවා කියන මේ හැඟීමට මේ ධිට්ඨියට කියනවා ශාස්ත්‍රක දෘෂ්ටි කියලා. එතකොට මේ ලෝක සත්‍යය සදාකාලිකයි කියලා ගැනීම ආශයක්. ඒ විදිහට ජීන් තැන්පත් වෙන තැන. කොච්චර මේ ලෝක පුරා හිත ඇදගෙනවත් අන්තිමේදී තැන්පත් වෙන්නේ ලෝක සදාකාලිකයි කියන දෘෂ්ටි. මේක එක ආශයක්. අසස්සතෝ ලෝකෝ දිවා මේ තවත් ආශයක්. ඒ කියන්නේ මේ ලෝක සත්‍යය මේ ජීවිතේ යනවා කියන්නේ. මේ ආත්ම භාවය, මේ සත්‍ය කුජල సంతාන සිංහාට යන්නේ නැහැ. මේ ආත්මයේදී යම් මරණයක් වෙයි නම්, යම් උපච්ඡේදයක් වෙයි නම්, එයින් පස්සේ මතු ඉදීමක් නැහැ. උච්ඡේදයටපත් වෙනවා. මෙන්න මේ දෘෂ්ටිය දිගෙනවා උච්ඡේද දෘෂ්ටිය කියලා. අසාසක දෘෂ්ටි. මේ දෘෂ්ටිය දැකගත් කුජලයා නමදාම කුච්චද දේවල් අරමුණු කළා, කුච්චද දේවල් කතා කළා, අන්තිමේදී නරපින්නේ මරණින්වත් ඉදීමක් නැහැ කියන දෘෂ්ටිය තුලයි. ඒක නිසා එකට කියනවා උච්ඡේද දෘෂ්ටි ආදී කියලා. අන්තවා ලෝකෝතිවා අනන්තවා ලෝකෝතිවා. ඒ කියන්නේ ඥානලාභී සම්බන්ධ කතාව. සමහර ඥානලාභී ඉන්නවා කුඩාම කුඩා කසින මණ්ඩලයක ඥාන උපදවන. කුඩා කසින මණ්ඩලයක ඥාන උපදවාගෙන ඒක ස්වල්ප ප්‍රමාණයක් කසින මණ්ඩලයේ දුවනවා නැත්නම් ප්‍රතිභාග නිමිත්ත පතුරෝ. කුඩා ප්‍රමාණයකට පැතිරෙවුවාම ඒ කසින මණ්ඩලයේවත් ප්‍රතිභාග නිමිත්ත පැතිරීගෙන තියෙන ප්‍රමාණය තුල තමන් විහිිත ආරමුණු කරගන්න. ඒ තමන්ගේ දේතවට අන්තවත්. ඒ කියන්නේ කෙලවරක් සහිතයි ඉන්නාට නෑ. ඒක නිසා අන්තවා ලෝකෝති මේ ආත්මභාවය සීමිත ප්‍රමාණයක පමණයි පවතින්නේ කියලා පිළිගන්න. මේකට කියනවා ඒ සාසක දෘෂ්ටියෙන් යුතු කොට ඇති ආසය. අනන්තවා ලෝකෝතිවා කියන්නේ තව සමහර ඥානලාභී තුනි විශාල ලෙසින් ප්‍රතිභාග නිමිත්ත වඩන මේ ලෝක ධාතු පුරාම නැත්නම් මේ සක්වල කෙලවර දක්වාම ප්‍රතිභාග නිමිත්ත විහිදුවනවා පතුරවනවා. ඒ තා ඉහි ජීවිත දෙන්නා වූ එම චිත්ත සංතානය ආත්මය කොටගෙන මේ ආත්මය අනන්තයි කියලා පිළිගන්න. මේකත් සාසන දෘෂ්ටියේම කොටස මේකත් එක්තරා ආසය. සංජීවන්තං ශරීරං කියවා ඒ කියන්නේ ජීවයක් ශරීරයක් එකක් කියලා ගන්න. අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං කියවා ජීවේ අනික ශරීරය අනික කියලා ගන්න. කෝටි තථාගතෝ පරමරණාතිවා මරණින් මත්තේ මේ ආත්මභාවයක් නැවත හට ගන්නවා කියලා පිළිගන්න. නමෝති තථාගතෝ පරමරණාතිවා මරණින් මත්තේ මේ ආත්මභාවය නැවත උපදින්නේ නැහැ කියලා උච්චේදෘතිය ගන්න. මේ කෝටි චේතනෝති තථාගතෝ පරමරණාතිවා මේ ආත්මාවේ මරණින් මත්තේ කොටසක් උපදිනවා කොටසක් උපදින්නේ නැහැ කියලා ඒකත් සාස්වතවාදී ගන්න. මේ භවෝදිනේ නොමෝදි තථාගත පරමරණාතිවා මේ ආත්මාවේ මරණින් මත් උපදින්නේ නැහැ උපදින්නේ නැත්තේ නැහැ කියලා අමරාවිද්‍ය ප්‍රතිෙන්ද ගන්නවා. මේ දසවත්ක මිත්‍යා දෘෂ්ටිය අනුව අර අන්ත දෙකටම වැටෙන්නේ සාස්වත අංගය උච්ඡේද අංගය. එතකොට මේ සත්‍යය මාර්ගඵල නිර්වාණ්‍ය අවබෝධ නොකර ගන්න අතුරු මුතුජන సంతානේ සාම මෙන්න මේ අංග දෙකටම වැටෙන්නේ. මේ අංග දෙකට වැට නිසා මේකට කියනවා සාස්වත අංගය උච්ඡේද අංගය මේක ආසී දෙකක්. භවයක් පාසාම ඒ කුජලයාට ඒ ආසී තමයි දන්නේ. එනිසා సంతානේ පරිභාවිත ස්වභාවය කුරුදු වෙච්ච ස්වභාවය නිසා මේක ආසී ඒකේවා පන උභවන්තේ අනුපගම්ම අනුලෝමිකා කන්තිල් කටිලක්දා හෝති යතා භූතන්වා ඥාන තවසමාරකින මේ අංක දෙකට වැටින් නැතු ශාස්ත්‍ර අන්තියට හෝ උච්චය දන්තයට වැටින් නැතුව අන්ලෝම ක්ෂාන්තිය ලබන අනුලෝම ශාන්තිය කියන්නේ විදර්ශනා ඥාන කෙලි සංඛාරුනිකා ඥානිය දක්වාම යදි යටි විදර්ශනා ඥාන පරම්පරාවයි. ඒක මුරුදු අනුලෝම ශාන්තිය, මධ්‍යම අනුලෝම ශාන්තිය, තීක්ෂණ අනුලෝම ශාන්තිය කියලා අවස්ථා තුනකට බෙදෙනවා. ඒ කියන්නේ සංකාර කරන විසුද්ධි අවස්ථාවක තියෙන මුරුදු අනුලෝම ශාන්තිය කියන. ඉතින්දී උද්‍යාවේ ඥානිය කියන්නේ සංගාම්පස්සනා ඥානිය අවස්ථාවක තියෙනවා මධ්‍යම අනුලෝම ශාන්තිය. සංකාරුක ඥාන අවස්ථාවේ කියනවා තීක්ෂණ අනුලෝම ශාන්තිය. මේ අනුලෝම ශාන්තිය යම් කෙනෙක් ලබා ගන්නා නම් විදර්ශනා ඥාන රැසීම මේ ජීවිතේ මඟඵල නිවන් නැබුවා මතු ජීවිතයකදී උපන්න ඉතින් දිවිත වැඩ කරන්නේ ඒ ආභෝධයේ උඩයි. මේ අවස්ථාවේ කියනවා අනුලෝම ශාන්ති ආසි. යථාභූත ඥානිය නම් විදර්ශනා ඥාන වලදී කියනවා යථාභූත ඥාන නම් මෙතන යථාභූත ඥානිය නම් හඳුන්වන්නේ මාර්ග ඥානය. සෝවාන් සතරදාගාම අනාගාම අරහත් කියන මාර්ග ඥාන හතරක කියනවා යථාභූත ඥාන. යම් කෙනෙක් සෝවාන් මාර්ග ඥානි ලබා ගත්තන ඒ ආර්යයන් වහන්සේ මතු ජාතියේ උපන්න එතුමාගේ හිත පවතින්නේ සෝවාන් මාර්ග ඥානි ලබාගත් ආභෝධය තුලයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. තමන් දන්නේ නැහැ තමන් සෝවාන් වෙච්ච කෙනෙක් කියලා. නම සවාසනේදී සවා සෝවාන් ආර්ය කෙනෙකුගේ ආභෝධයට අනුරූප ආභෝධයක් ඉතිව ජීවත් වෙනවා. එතුමාගේ හිත පවත්න්නේ මේ මාර්ගඵල සම්බන්ධ පිටින්ක. මෙන්න මේක කියනවා යථාභූත ඥාන ආසී. කාම සේවන්තන්නේ ඥානාපි අයං කුක්කලෝ කාම ගන්වෝ කාම ආසයෝ කාම ආදිමිති. කාමං සේවන්තඤ්ඤේ ඥානාති අකුසලෝ නික්ඛම්ම ගරුකෝ නික්ඛම් වාසයෝ නික්ඛම් ආදි මුද්දෝති. මේ බුදුරජාණන් වහන්සේ කුජලයන් ආසීනානින් ලබින ඇති. සිහි ජීවිතයක් ගත කරන කෙනෙක්. ඉන්ද්‍රියම් පිනවන ජීවිතයක් ගත කරන කෙනෙක්. ප්‍රශ්නම් සැප විඳින කෙනෙක් දැකලා උනාසේ දැනගන්නවා මේ කුජලයන් නම් ස්වභාවයෙන්ම ප්‍රශ්නම් සැපේ ගර්භරන්නේ. පස්කම් සැපේම තමන් මේ සැපේකයි ආශය වශයෙන් පිළිදා සිටින්නේ. පස්කම් සැපේ පිළිබඳවම අදහස් ඇති කියලා උන්වහන්සේ ආශය තෝරගන්න. කාම සේවන්තඤ්ඤේ ජානාමි අයං කුක්කලෝ නික්ඛම්ම ගරුකෝ නික්ඛම්ම ආශයෝ නික්ඛම්ම ආදි මුක්ඛෝ. මේ ජීවිතයක් ගත කරන ඉන්ද්‍රියම් වෙනවන ජීවිතයක් ගත කරන පස්කම් සෝවින්දනේ කෙනෙක් දැකලා උන්වහන්සේ නුවණින් ගන්නවා මේ පුද්ගලයා මේ මිනිස් ජීවිතේ ගත කළා. මේ පුද්ගලයා පස්සන්සද විදමින් සිටියා. මොගේ සිටියේ තියෙන කල්පේ නම් නයිස්ක්‍රාමී ගලුත්‍යයි. නයිස්ක්‍රාමී ආශයයි. නයිස්ක්‍රාමී අදහස් තමයි මේ දෙන්නේ. මොකවදා අනි නයිස්ක්‍රාමී ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිවන් සුව ලබනවා කියලා ආශයන් සේඥානෙන් දැකගත්තා. ව්‍යාපාදං සේවන්තං මේව ජානාති අයං පුද්ගලෝ ව්‍යාපාද කරුකෝ ව්‍යාපාදාසියෝ ව්‍යාපාදානි මුක්ඛෝ ව්‍යාපාදං සේවන්තං මේව ජානාති අයං පුද්ගලෝ අව්‍යාපාද කරුකෝ අව්‍යාපාදාසියෝ අව්‍යාපාදානි මුක්ඛෝ ගෝසින් පීති බබුල කරාභාවල කුජිනේ දැකල උන්වහන්ස දැනගන්නවා මොකේ සිතනමදාම ව්‍යාපාද කරුකෝ පැති කුජිනේ ව්‍යාපාදය ආසේ කුජිනේ කුජිනේ ව්‍යාපාද අදහස ඇති කිව්වේ. තවත් කෙනෙක් දැක ගන්නවා ව්‍යාපාද කවුරු යුතියක් ඔහුගේ සිට අව්‍යාපාදයෙන් මෛත්‍රිය ගරු කරන්නේ. ඔහුගේ සිට වැඩ කරන්නේ මෛත්‍රිය සිට ආශය කොටගෙන. ඔහුගේ සිට මෛත්‍රිය අදහස ඇති කෙනෙක් කියලා ආශය අනුසේ ඥානින් දැක ගන්න. තීන මිත්‍රන් සේවන්තන් යන ජානාති අයං කුතුලෝ තීන මිත්‍ර ගරුකෝ තීන මිත්‍රා සේව තීන මිත්‍රා නිමුක්ක දීන මිත්‍යං සේවන්තං යේව ඥානාත අයං පුද්ගලෝ ආලෝක සංඥා කරුකෝ ආලෝක සංඥා සේව ආලෝක සංඥා දිනුක්කෝ දීන මිත්‍ය ස්වභාවයෙන් පුද්ගලයන් දැකලා වුණා ඒ මොහොතින් දැනගන්නවා මොහො මේ දීන මිත්‍යේම ගරු කරන්නේ දීන මිත්‍යේම ආශේ කොට ඇති දීන මිත්‍යේම අදහස් කොට ඇති තමන් දීන මිත්‍යේම යදීන පුද්ගලයන් දැකලා මොහොතින් දැනගන්නවා මොහොගේ සිට දීන මිත්‍ය ගරු කෙනෙක් නෙවෙයි ආලෝක සංඥා ගන්න දෙනි ආලෝක සංඥා අදහස් ඇති දෙනි ආලෝක සංඥා ආසියක් ආලෝක සංඥා අදහස් ඇති දෙනි ආලෝක සංඥා ආසිය ඇති දෙනි කියලා උන්වහන්සේ තේරුම් ගන්නවා. මේ වගේම නෙක්ඛම්මං සේවන්තං යේව ජානාති අයං පුද්ගලෝ නෙක්ඛම්ම ගරුකෝ නෙක්ඛම් වාසයෝ නෙක්ඛම් ආදි මුද්දෝ එනිසයන්ීය සසුන්ගතව පරිදිවි සිටිනකෝ ඉදිව නෙක්ඛම් පිළිගත් පුරණ කෙනෙක් දැකලා නාසි දැනගන්න නම් අදහස දිසිත කියලා උන්වහන්සේ නුනින් තේරුම් කරගන්නවා. අව්‍යාපාදං සේවන්තං යේව ජානාති අයං පුද්ගලෝ අව්‍යාපාද කරුකෝ අව්‍යාපාදාසයෝ අව්‍යාපාද අදිමුක්ඛෝ. සමාරතු මෛත්‍රී වඩනවා. මෛත්‍රී වඩනවා ඔහු සදාම මෛත්‍රී ගරු කරන්නේ. මෛත්‍රී ආශ්‍රයයෙන් මෛත්‍රී අදහස දිගිනි. තවත් සමහර කෙනෙක් ඉන්නවා අව්‍යාපාදං සේවන්තං යේව ජානාති අයං පුද්ගලෝ ව්‍යාපාද කරුකෝ ව්‍යාපාදාසයෝ ව්‍යාපාදානි මුක්ඛෝ. මෛත්‍රී භාවනා කරනවාගේ භාවනා කළා ඕගේ සිත ව්‍යාපාද කරුක සිත ව්‍යාපාද අදහස ඇති සිත ව්‍යාපාද ආශය ඇති සිත කියලා තෝරගන්න. ආලෝක සංඥාං සේවන්තං යේව ජානාති අයං පුද්ගලෝ ආලෝක සංඥා කරුකෝ ආලෝක සංඥාසයෝ ආලෝක සංඥා විමුක්ඛෝ. ඒ කියන්නේ තීන මිද්‍යාවක් නැහැ. බෝම ප්‍රබෝධ සිත. ඒ ප්‍රබෝධ සිතක් නැත්නම් කුංජලයා ප්‍රබෝධ සිත ඇති බව ගරු කරන්නේ ප්‍රබෝධ සිත ආශය කොට ඇති කෙනෙක් ප්‍රබෝධ සිත අදහස ඇති කෙනෙක් කියලා හොර ගන්න. ආලෝක සංඥාං සේවන්තං යේව ජානාති අයං පුද්ගලෝ තීන මිද්ද ගරුකෝ තීන මිද්දාසයෝ තීන මිද්දාදි මුක්ඛෝති. සමහර විට ප්‍රබෝධ සිතක් ඇති කෙනෙක් වුණත් ඔහුගේ සිත ස්වභාවයෙන් තීන මිද්දේට බරයි. තීන මිද්ද අදහස ඇති කෙනෙක් තීන මිද්ද ආශය ඇති කෙනෙක් කියලා තෝරගන්න. මේවා සරුවක් තාඥාණයෙන් නෙමෙයි ආඥානුසේ ඥානෙන් උන්වහන්සේ තෝරා ගන්න පිළිවෙලයි. ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අදාළා අයං සත්තානං ආසයෝ මෙන්න සත්‍යයන්ගේ ආසය ඒක තථාගතයන් වහන්සේ සරුව ප්‍රකාරින් ගන්නවා. සතනෝද සත්තානං අනුසයෝ සත්‍යයන්ගේ අනුසය කුමක්ද? සත්තානුසය අනුසය ධර්ම හතක් තියෙනවා. කාමරාගානුසයෝ කටිගානුසයෝ මානානුසයෝ දික්ඛානුසයෝ විචිකිච්ඡානුසයෝ භවනාගානුසයෝ අවිජ්ජානුසයෝ. යම් ලෝකයේ පිය රූපං සාම රූපං යත්ත සත්තානං කාමරාගානුසු අනුසේති. යම් ලෝකයේ අපිය රූපං අමනාම රූපං අසත රූපං යත්ත සත්තානං කටිගානුසු අනුසේති. ඉතින් මේ සිදී සුඛානේසු අවිජ්ජානුපදිතා තදේකක්ඛෝ මානෝ චිදිච්ච විචිකිච්ඡා චිදක්ඛම්බා. අයං සත්තානං අනුසයෝ. ඒ කියන්නේ අනුසය කියන්නේ සන්තාන කුල නොනැති ප්‍රේණ නොවි අවස්ථාන් කෝල පරණගේමන සුදුසු කෙලසුන්ට කියනවා අනුශේධිය. අපහිනත්තේන අනුවනු සන්තානයේ සෙන්තීති අනුසයාකයන් ඒකයි. මාර්ගයෙන් ප්‍රහාණී නොකළ නිසා නැවත නැවත නැවත අවස්ථාන් කෝලව නොයවා පිණී කරන්නවාගේ මක්මෙන ස්වභාවයති කෙලසුන්ට අනුසේකිලකි. අප්‍රහිනාර්ථී කියන්නේ ඒකයි. අරියට ලිම් පතුලක තැන්පත්ය තිබෙන්න්නාව කොල් මඩවාගේ. වතුර ඇති ලිඳක සමාට උඩින් මතු පිටෙන් වතුර ගොම පිරිසුදුව තියෙන්න පුළුවන්. නමුත් මේ වතුරේ ලිඳේ පතුලේ තියෙන රෝල් මඩ දී කැලේකින් අර ගල් කැපේකින් අර භාජනයකින් අර කැලක් වෙනොත් ඒ මුළු වතුරම බොර වෙන. අන්න ඒ වගේ තමයි මාර්ගඵල නුලගෝ නිසා පුද්ගජන సంతානවල අප්‍රහීනතාවෙන් පවක්නාව ශක්තිමත් බවටපත් වූ කෙලෙස් හතක් කියනවා. යම් අරමුණක් ලැබිච්ච වෙලාවේ නයවා පෙමී කරන්න වගේ වහාම ඇවිල්ලා තමන්ගේ ක්‍රියාකාරී බවටපත් වෙනවා, කෙලෙසුන්ගේ ක්‍රියාකාරී බවටපත් වෙනවා, පරිඋත්සාහන වීතික්‍රම බවටපත් වෙනවා. ඒ තත්ත්වයටපත් වීමට හැකි කෙලෙස් හතර තමයි කාමරාගානුසය, රටිගානුසය, නානානුසය, ධිට්ඨානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය කියලා කියන්නේ. යම් ලෝකයේ පිය රූපං සාතුරුකං මේ සදරෙන් ගන්න යම්තා ප්‍රියමනාප මිහිරි ස්වභාවයක අරමුණක් වෙයිනම් ඒ අරමුණේදී එය කාමරාගානුසය අනුසේති. කාමරාගානුසය කියන අනුසය ඇති වෙනවා. යම් ලෝකී අප්‍රිය රූපං අසහත රූපං එතසක්කානං ප්‍රතිගානුසය අනුසේති. මේ සදරෙන් ගන්න අරමුණු අතරින් යමක් යමක් සමාත අප්‍රිය නම් අමනාපන ඉතින් දිසත්‍යයන්ගේ సంతානවල ප්‍රතිගානුසය පහළ වෙනවා. ඉතිමේ සුදේශිතානේසු අවිජ්ජානුපතිදා ඒ දෙතනම අවිද්‍යාවේ කාන්තෙන් පහළ වෙනවා, මෝහයෙන් පහළ වෙනවා. තදේකත්වෝ මානෝ දිට්ඨිච විචිකිච්ඡාති දත්තබ්බා. ඒකම ඒ අරමුණු කෙරෙහි මාන්නය වෙනවා, දෘෂ්ටි ඇති වෙනවා, විචිකිච්ඡාව ඇති වෙනවා. භවරාගය කාමරාගානුසයට සම්බන්ධයි ලෝභය දරි. මෙන්න මේ විදිහට සත්‍යයන්ගේ సంతානවල පවක්නාවෝ අප්‍රහීන ස්වභාවයෙන් පවක්නා අනුසේ ධර්ම මිත්‍ය මිත්‍ය මේ තැනත්තාගේ උත්සන්නව තියෙනවා. මිත්‍ය මිත්‍ය කනුසේ මධ්‍යමව තියෙනවා. මිත්‍ය මිත්‍ය කනුසේ තුනී වෙලා තියෙනවා. මේ සත්‍යයන්ගේ సంతානවල මේ අනුසේ දැඩිව තියෙනවා කියලා ලෝකුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකගන්නේ ආශ්‍යානුසේ ඥාන. සතමන් සත්‍යානං චරිතං සත්‍යංගේ චරිතය කියන්නේ කුමක්ද? පුඤ්ඤාවි සංකාරෝ, අපුඤ්ඤාවි සංකාරෝ, ආනිඤ්ඤාවි සංකාරෝ, පරිත්‍ත්‍ය භූමකෝ වා මහා භූත භූමකෝ වා ඉදං සත්‍යානං චරිතං. මේ සත්‍යංගේ චරිතය කියන්නේ කුමක්ද? කාමාවචර භූමියේ ඉදීමට හේතු වන්නා වූද, රූපාවචර අරූපාවචර භූමියේ ලෝකදීමට හේතු වන්නා වූද, පුඤ්ඤාවි සංස්කාර, අපුඤ්ඤාවි සංස්කාර, ආනිඤ්ඤාවි සංස්කාර කියන මේ කුසල අකුසල ධර්මයන් චරිතය නමින් හඳුන්වන්නේ. පුඤ්ඤාවි සංස්කාර කියන්නේ කාමාවචර මහා කුසාසෙත් 8ක්, රූපාවචර කුසාසෙත් 5ක් කියන 13ට කියනවා පුඤ්ඤාවි සංස්කාර කියලා. අපුඤ්ඤාවි සංස්කාර කියන්නේ අකුසල චේතනා 12ටයි. දොළොස් අකුසල සිත් චේතනා 12ට කියන අපුඤ්ඤාවි සංස්කාර. ආනිඤ්ඤාවි සංස්කාර කියන්නේ අරූපාවචර කුසල චේතනා 4ටයි. සියල්ල 29යි. මේ 29ක් වූ කුසල අකුසල ධර්මයන්ට තමයි මෙතන චරිත කියන්නේ. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ පුජ්‍යලයන් පිළිබඳව ඈකාගේ දේදී කරන ලද්දා වූ කුසල අකුසල ධර්මයන් නුවණින් තෝරා ගන්නවා. මේ පුජ්‍යල අසවල් කාලේ අසවල් කාලේ අසවල්ලා භාවේ මිනම් මිනම් කුසල් කරලා තියෙනවා, මිනම් මිනම් අකුසල් කරලා තියෙනවා කියලා සියල්ල සත්වාකාරයෙන් දැකලා දානන්නේ ආශානුසේ ඥානි. ඒක කියනවා චරිතඥානිය කියලා. අදිමුක්ති කියලා කියන්නේ සම්ති සත්තා හීනාදිමුක්තිකා, සම්ති සත්තා කණීතාදිමුක්තිකා. මේ ලෝකයේ සත්‍යෝ කොටස් දෙකකට බෙදෙනවා. හීනාදිමුක්තික සත්‍යෝය, කණීතාදිමුක්තික සත්‍යෝය කියලා. අදිමුක්ති කියන්නේ සිතේ සිතුම් පැතුම් ප්‍රාර්ථන අදහස්. සිතුම් පැතුම් ප්‍රාර්ථන අදහස් යාකාරයි හීන අභ්‍යාසය, ප්‍රණීත අභ්‍යාසය කියලා. අතීතං හීනාදිමුක්තිකා සත්‍යා, හීනාදිමුක්තිකේ සත්‍යේ සේවಂತಿ භජಂತಿ පරිපාසಂತಿ. කණීතාදිමුක්තිකා සත්‍යා, කණීතාදිමුක්තිකේ සත්‍යේ සේවಂತಿ භජಂತಿ පරිපාසಂತಿ. හීන අදහස් ඇත්තා වූ හීන අදහස් කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, හීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණයන්ගෙන් ගහන වූ අයහපත් සිතුම් පැතුම්. ලෝභයෙන්, දෝෂයෙන්, මෝහයෙන් සිතුම් පැතුම්, දෘෂ්ටියෙන් සිතුම් පැතුම්, මානයෙන්, විචිකිච්ඡාවෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් මේ වාගේ සිතුම් පැතුම් වලින් යුක්ත කුජලයාට කියනවා හීනාදි මුත්තකයෝ කියලා. අනිත්‍යාදි මුත්තක කියලා කියන්නේ ශ්‍රද්ධාව, ප්‍රඥාව, කරුණාව, මෛත්‍රිය, ධීරිය, ස්මෘතිය, සමාධිය මේ වාගේ උසස් ගුණ පිළිබඳව අදහස් ඇත්තව කුජලයෝ. එතකොට සතිපට්ඨාන, සම්මාක්ඛාදාන, ඉද්ධිපාද, ඉන්ද්‍රිය බල, බොජ්ජංග, මග්ගංග කියන මේ බෝධිපාක්ෂික ධර්මයන් වඩන ඒ විදිහ අදහස් ඇති කුජලයන්ද කියනවා ප්‍රණීතාදි මුත්තක කුජලයෝ කියලා. එතකොට අතීත කාලයේ, අනාගත කාලයේ ඊන අදිමුත්තිකයාති කුජලයෝ කියන්නේ පහත් අදහස් ඇති අය. පහත් අදහස් ඇත්තවම ආශ්‍රය කරනවා, සේවනය කරනවා, භජනය කරනවා, පෛරපාසනී කරනවා. ප්‍රණීත අදහස් ඇත්තේ සත්පුරුෂයෝ ප්‍රණීත අදහස් ඇති උතුමන්ම සේවනය කරනවා, භජනය කරනවා, පෛරපාසනී කරනවා. දිනක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ කිද්දකෝට පර්වතයේ වැඩින්න අවස්ථාවක කිද්දකෝට පර්වත පාමුල සක්මන් කරන රහතන් වහන්සේලාගේ පිරිස් දැක්කා. සාරියුත් මහ රහතන් වහන්සේ 500ක් රහතන් වහන්සේ සමග සක්මන් කරන. මුගලන් මහ රහතන් වහන්සේ 500ක් රහතන් වහන්සේ සමග. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ 500ක් රහතන් වහන්සේ සමග මෙහෙම විශේෂ රහතන් වහන්සේලා තම තමාගේ පිරිස් එක්ක අර විදිහට සක්මන් කරනවා දැක්ක. ආනන්ද ස්වාමීන් වහන්සේ අමසවදාරන ආනන්දේ බලන්ද අර සාරිපුත්‍ර ඍෂිවරයන් වහන්සේ. උන්වහන්සේට පස්සෙන් සක්මන් කරනවානි 500ක් එක්කෝම සක්ඥාවන්තය. අර බලන්න මුගලන් ඉස්තරයන් වහන්සේක 500ක් සක්මන් කරනවානේ ඒ කොහොම 이르දිවන්තය. අර මහා කාශ්‍යප ඉස්තරයන් වහන්සේක සක්මන් කරන්නේ කොහොම දුතාංගධාරී. කොයිදේ දෙකේ කරහතන් වහන්සේ අතුරු කරන්න උන් ඒ උන්වහන්සේගේ ගුණයට සම්බන්ධය බව පහදා දුන්නා. මේකේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ අදිමුක්ති ඥානය පිළිබඳව කතාවක්. ඒක අතීතේ අනාගතේ වර්තමානයේ දෙහනයි ප්‍රාණඝාත කරනවා ප්‍රාණඝාත කරන්නාට ඇලුම් කරනවා නැත්නම් ආශ්‍රයයට කැමති වෙන අදින්නාදාන කාමීත්‍යාචාර මුසාවාද පිසුනවාද පරසවාද සම්පක්කලාප සුරාපාන අභිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි එක එක ගතිතාවකින් ඇති බුද්ධලයා ඒ සමාන ගතිතාවකින් ඇති බුද්ධලයා ආශ්‍රය කරන්න කැමති වෙනවා භජනය කරන්න කැමති වෙනවා ප්‍රාණඝාතයෙන් වැළකුණු සීලවන්තයා සීලවන්තයෙක් මාත්‍රය කරන්න කැමති වෙනවා සමාධි වඩන්නා සමාධි වඩන්නෙකු ඇසුරු කරන්න කැමති වෙනවා විදර්ශනා වඩන්නා විදර්ශනා වඩන්නෙකු ඇසුරු කරන්න කැමති වෙනවා දුතාංග පරිහරණය කරන්න දුතාංග පරිහරණය කරන්නෙකු ඇසුරු කරන්න කැමති වෙනවා මෛත්‍රිය වඩන්න මෛත්‍රිය වඩන්නෙකු ඇසුරු කරන්න කැමති වෙනවා බුදුගුණ වඩන්න බුදුගුණ වඩන්නෙකු ඇසුරු කරන්න කැමති වෙනවා මේ වාගේ යහපත් ගතිතයතුන් ඇති පුජ්‍යලයා යහපත් ගතිතයතුන් ඇති පුජ්‍යලේ කුමාශ්‍රය කරන්න බොහෝ සෙයින් කැමති වෙනවා මේකට කියනවා අදිමුක්ති ඥානය පිළිබඳ අවබෝධය. මේ අදිමුක්තිය පිළිබඳවයි උන්වහන්සේ මෙතන දේශනා කළේ. එතකොට අතීත අනාගත වර්තමාන තුන් කාලයම ඒ පුජ්‍යලයන් ආශ්‍රය භජනයේ පරිපාසනය කරන්නේ අදිමුක්තියේ අධ්‍යාසයට අනුරූපවයි කියන එක පහදා දුන්නා. කතමේ සත්තා භබ්බා කතමේ සත්තා අභබ්බා යේතේ කුංගලා කම්මාවරණේන සමන්නාගතා විපා කෙලේශාවරණේන සමන්නාගතා විපාකාවරණේන සමන්නාගතා අස්සද්ධා අච්ඡන්දිකා දුක්ඛඤ්ඤා අබබ්බා නියාම ඔක්කමිතුන් කුසලේසු ධම්මේසු සම්මත්තා අබම්ය කුජ්ජලෝ කියන්නේ කවුද මඟ බල නිවන් ලබන්න නුසුදුස්සා හේතු සම්පත් නැති අය අබව්‍ය නමින් හඳුන්වනවා කර්මාවරණ කියන්නේ පංචානන්තරයේ කර්මී කරගත් අය අබව්‍යයි කිලේශාවරණ කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටියෙන් ගත්ත අය අභව්‍යයි. විපාකාවරණ කියන්නේ අහේතුක ද්විහේතුක ප්‍රතිසංගියත්වෝ මඟපල නිවන් ලබන්න අභව්‍යයි. අසද්ධා කියන්නේ කිනුරුවන් කරේ ශ්‍රද්ධා නැත්වෝ මඟපල නිවන් ලබන්න අභව්‍යයි. අච්ඡන්දිකා කියන්නේ ඉතුරු කුර දෙවියන් වැසි මිනිසයන් වගේ මඟපල නිවන් ලබන්න ඕනකමක් නැති අය අභව්‍යයි. දුක්ඛඤ්ඤා කියන්නේ අර විදිහටම ගෘහේතුක ප්‍රතිසන්දේ නැත්තෝ මඟපල නිවන් ලබන්න අභාවියයි. ඉමේතේ කුංගලා අභම්බා මෙන්න මේ විදිහේ ලක්ෂණ ඇති අය මඟපල නිවන් ලබන්න නුසුදුසු. කතමේතේ කුංගලා භම්බා භාවි කුජලෝ කියන්නේ කාටද? යේතේ කුංගලා නේ කම්මාවරණේන සමන්නාගතාන විතේ කිලේශාවරණේන සමන්නාගතාන විපාකාවරණේන සමන්නාගතා සද්ධා චන්දිකා පඤ්ඤවන්තෝ ධම්මා නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං යම් කුජලයේ පංචානන්තරයේ කරගෙන නැ යම් පුද්ගලයේ නියත මිසදිටගෙන නැ යම් පුද්ගලයේ අනේතක දිහේතක ප්‍රතිසංයයක් නැ දිහේතක ප්‍රතිසංයෙන් ඉදදලා සිටිනවා එවැගේම තුනුරුවන් කෙරෙහි අකල ශ්‍රද්ධාව තියෙනවා එවැගේම මඟඵල නිවන් ලැබීමේ ඡන්දයක් තියෙනවා ඊට සුදුසු ප්‍රඥාවක් තියෙනවා කුසල ධර්ම සංඛ්‍යාත මාර්ගඵල නිවන් පිළිබඳව දැස ගැනීමට සුදුසු හේතු සම්පත් ඇති දරින් ඒ අයට කියනවා භව්‍ය පුජ්‍යලෝ කියලා. මෙන්න මේ විදිහට ඒ සත්‍යයන් පිළිබඳව ආශය, අනුශය, චරිතය, අදිමුක්තිය, භව්‍ය, අභව්‍ය කියන අවස්ථා සියල්ල දැනගන්නා වූ යම් ඥානයක් වෙයිනම් ඉදං තථාගතස්ස සත්‍යානං ආශයානුසේ ඥාන මින් මේකට කියනවා තථාගතයන් වහන්සේගේ සංකාණී දිහිතියා වූ වෙන කිසිම ශ්‍රාවක කෙනෙකුට නොදීතියා වූ සත්‍යසාධාරණඥානී ඇතුළත් වුණා වූ ආඥානසේ ඥානී නම් මේක හඳුන්වනවා කියන එක සම්සෙන විසරියොත් මහ රහතන් වහන්සේ මෙහිම ප්‍රකාශ කරනවා ගාලා මේ ආඥානසේ ඥානී පිළිබඳව කෙටි හැඳින්වීමක් ආඥානසේ ඥානී පිළිබඳව දැනගැනීමෙන් අපට තේරුම් ගන්න පුළුවන් ලෝකුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් නැද කිසිම ග්‍රහතන් වහන්සේ නමකට පුළුවන්කමක් නැහැ වීණිය කුජලයන්ගේ මේ ආශය අනුශය චරිත අදිමුක්තිය භාග්‍ය අභාග්‍ය තත්වයන් තේරුම් ගෙන ඒ කුජලයන් සුදුසු උපදෙස් දීන ආවාද කරලා මඟඵල නිවන් ලබන්න පුළුවන්කමක් නැහැ රහතන් වහන්සේටවත් රහතන් වහන්සේලා අනුමාන වශයෙන් දෙමිනෙන් ධර්ම න්‍යාය වශයෙන් කල්පනා කරලා ඉදිරිලෙගු සාවාද කරන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහදා දී නැති මාතුකාපාක අනුන්වහන්සේලා පුජ්‍යලයන් තේරුම් ගන්නවා වින මේ ආඥානුසේ ඥානෙන් දැකගෙන මෙල් එනිසා තමයි ධම්මසෙනි සරියුත් මහ රහතන් වහන්සේටවත් තමන්ගේ සමහර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට අරිහත්ය ලබා දෙන්න බැරි වෙලා බුදුරජාණන් වහන්සේට පවරලා තියෙනවා එනිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේලාට පමණක් ලැබෙන අනන්‍ය සාධාරණ වූ අතිශ්‍රේෂ්ඨ වූ ආශයානුසේ ඥානය පිළිබඳව අපි නැවත නැවත සාකච්ඡා කරන්න ඕනේ. මේ කරුණ තව තවත් අපි පැහැදිලි කරගන්නට ඕනේ. බණ පොත් කියවමින් තවත් වැඩිහිටියේ ගත් උතුමන් සමග සාකච්ඡා කරමින් මේ පිළිබඳව ආબોධයේ නිවැරදි කරගන්න අපි බලාපොරොත්තු වෙන්නට ඕනේ. දැන් භා ධර්මදේශනාවට නියමිත කාලය සමීප වේගෙන යන අවසන් වෙන්නට එනිසා මේ දේශනාව මෙතකින් නම් සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවිසක් මහා පුරුෂ ලක්ෂණ 80ක් අනුව්‍යංජන ලක්ෂණ සම්බුදුරජාණන් වහන්සේ දෙවිසක් මහා පුරුෂ ලක්ෂණ 80ක් අනුව්‍යංජන ලක්ෂණ ව්‍යාම ප්‍රභා හේතුමාලා අලංකාර දීවිතේත ලෝලිතෝ දාස මාන්‍යක්ක ප්‍රභාසුරණ සක්වරණ ගණ බුද්ධ රශ්මිමාලාවකින් බබලන අතිශයින්ම ශ්‍රේෂ්ඨ වූ අනන්‍ය සාධාරණ වූ අත්‍යුත්තම වූ රූපක සම්ප්‍රත්‍යයෙන් සමන්වාගත වෙනවා ඉරු දහසක් සඳ දහසක් නංගාට වඩා ශෝභමානව බුද්ධ ශ්‍රීයාවෙන් බබලන රූපක සම්ප්‍රත්‍යයෙන් සමන්වාගත වෙනවා එසේම මේ ඉන්ද්‍රිය පරිවර්තන ඥාන ආශය අනුසේ ඥාන යමක තාපිහාරේ ඥාන මහා කරුණා සමාප්‍රති ඥාන සරුවක්ෂතා ඥාන අනාවරණ ඥාන කියන සත්‍යසාධාන ඥානීන් ආර්ය වූ අතිශ්‍රේෂ්ඨ වූ ධර්මකා සම්පත්තියකින් දෙවියන්ට වඩා ශ්‍රේෂ්ඨ බ්‍රහ්මයන්ට වඩා ශ්‍රේෂ්ඨ වේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිවා රාත්‍රියේ දෙක්ති බබලනවා මේ විදිහට රූපකා සම්පත්තියෙන් හා ධර්මකා සම්පත්තියෙන් අග්‍රගණ්‍ය වූ දසබලධාරී වූ සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේට කයින් වචනින් සිතින් අපේ නමස්කාරය දේවා මේ ජීවිතයේ මේ භාග්‍යතුන් වහන්සේට පූජාවත්වක් පූජා වේවා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශු සුවාසෝදාස ධර්ම ස්කන්ධය අපේ නුවණට වැටේවා ඒ ධම්මාන් ධම්ම ප්‍රතිපදාවේ ආගෙන අපට ඒ සරුවක් යන් වහන්සේ පහදා දුන්න දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍ය ධර්මය එක මාසණයකදී සුවසේ ආબોධ කරගන්නට වාසනා වේවා කියා ප්‍රාර්ථනා පිළිගවා ගනි ඉන්දෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විද්‍යාසංක කල්පලක්ෂයක් මුල්ලේ පාරමී මුදුන් පමුණවාගෙන ගෝමුලාට වැඩෙන දිගන ලෝතුරා බුදුන් සුවාසෝදාසක් ධර්මස්කන්ධේ දේශනා කළ සිවිසාසංග ගණන් ජනතාව අමා මහ නිවන් පුර පැමිණෙව්වා අවුරුදු 80ක් ආයු වනදලා දසදහසක් ලෝක ධාතුව ආලෝකමත් කරමින් දැල්වෙනු පහනක් නිමී ගියාක්මින් පිරිනිවුණා පින්කෙත්මනි රහතන් වහන්සේලා පිරිනිවුණා විහාරස්ථාන කාලයා ගැවෑමෙන් නස්නාවශේෂුන්න එවාගේම රාජධානි ගුවන්පොතුණු මාලිගා සියල්ලම නස්නාවශේෂුන්න මේ වගේ රාජධානකා මහා පෘථිවි මහා මේරු පර්වත වැනි විශාල වස්තු අපේ ඇද තේන්න තියෙන ගෙවල් දොරවල් ඉද කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් නිල මුදල්ලාදී සියලුම පාරිභෝගික වස්තු සීතලෙන් උණුසුමින් ආශ්වාස ප්‍රශ්වාස දෙකින් ඉරියව් නැරැස්මින් සතර ධාතුයෙන් සතර සමුත්ථානියකින් ආහාර පාන යෙදෙන අපේ මේ ශරීර කූඩුවක් මතු ලැබෙන ජීව මානුෂ ආදී සංපත් සියල්ල මෙසේම ඇතිව නැතුව යනවා අනිත්‍යයි ඇතිවෙන්නේ නැතිවෙන්නේ දෙකෙන් නිතර පෙළෙනවා දුකයි කැමතිසේ නොකමැති යනවා අනාත්මයි ත්‍රිලක්ෂණයේ යටත් සෑම සංස්කාරම දුක්ඛාරි සත්‍යයි දුකට හේතු වන තෘෂ්ණාව සමුදයාරි සත්‍යයි දුක සමුදය නැති සාන්ත නිවන නිරෝධාරි සත්‍යයි නිවන අවබෝධ කර ගැනීමට භාවිතා කළ යුතු වැඩි යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය නම් වෙනවා අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දීපු කලක් නිරෝධානාදී පාදණී බැලින් මේ ආර්ය සත්‍ය හතර අවබෝධ කරගෙනම අජරාමර අමා මහ නිවනට වැඩියා අපට ජීවිතේ පුරා වෙන සීල මුකුසල් පාරමී වාට පැමිණේවා සතුරු අධිකම ඥානවලින් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා පිටුවා ගනිමු. මෙතෙක් වේලා සීලයක පිහිටා ඉතා ශ්‍රද්ධාවෙන් සාවධානව භාවනාවක යෙදුනා සමානව සංසුන්ව ධර්මස්තරවණේ කෙරීමෙන් ධර්ම පූජා පැවැත්වීමෙන් සිතින් කයින් වචනින් සිදු කර ගන්නා ලද සකල කුසල සම්භාර ධර්මය වතරකට පෙර අපවත් වී වදාළා වූ දෙවියන් සැත ලෝකයාට තින් පිටක්මින් වැඩි හිටියා වූ සිය දහස් ගණන් ජනතාවට නිවන් මඟ සුගති මඟ පහදා දෙමින් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා වූ මතු අනාගතයේ බෝධිසත්ව ජීවිතයක් ප්‍රාර්ථනා කළා වූ පූජනීය කෝට්ටේ ශ්‍රී දේවානන්ද ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමයට මේ සීලම පුණ්‍ය සම්භාරයක් වේවා. උන්වහන්සේ ජාති ජාතියක් නැවත නැවතත් අපට සම්මුඛ වේවා. ජාති ජාතියක් සුගති සංඛ්‍යාත සැපේතම පැමිණේවා. උපනුපන් භවයක් වාසනා හේතුක ප්‍රතිසන්දි ජාති ස්මරණාන සම්මාදිට්ඨි ලැබේවා. උපනුපන් භවයක් වාසාම ඡන්ද චිත්ත ගිරිය ගීමන්තා දැඩිලිත දීතා ලෝතුරා බුදුබා පතාගෙන සාර්මී පුරා ගන්න සමර්ථ වේවා. මතු අනාගතේ මේ පිරිවර සියල්ලම පෙරමුණේ සබාගෙන බෝධි සම්භාර පුරාගෙන ප්‍රාර්ථනීය ප්‍රාර්ථනා පරිද්දෙන් උතුම් ලෝතුරා බුදුබව අත් වේවා කියලා අපි ගෞරවයෙන් පින් අනුමෝදන් කරගමු. එවගේම මෙතෙක් වේලා සිදු කරගන්නා ලද සීලම කුසල් මේ පින්වත් හැම දෙනා නමින් අවාව ප්‍රාප්තියම් තාක් මෞගේ ගුරුවර බන්දු මිත්‍රාගේ ඥාති පිරිසක් වෙත්නම් ඒ සැනසත් වේවා. ඒ සියල්ලෝද මෙතින් වෙලින් දෙලව ජාගෙන පැතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා කරුණාවෙන් පින් පමුඟමු. මීතලේ පතම් බමතලේ දක්නව පින්නා වූද දස දහසක් දක්නල වාසී වූද සාසනා රක්ෂක ලෝකපාලක ආත්මාද සම්යද්ෘතික දිව්‍ය රාජ මණ්ඩලයේ මේ උදාරකින් අනුමෝදන් වෙත්වා බුදු සසුනට ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවට හා මේ පින්වත් සැනට ධාර්මික දේව ආරක්ෂාව සැලසා දෙත්වා සතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා දෙවියන්ට මෛත්‍රියෙන් පින් පමුණුවමු. අවසාන වශයෙන් හිතවත් වූද මෙහෙම මඳහත් වූ දහිතවත් වූද සීල සත්‍යයන්ටක් මේ කොළඹ අගනුවර වැසියන්ටක් අවක ගම් නගර ලංකාව දඹදිව මේ සක්වල සීල සක්වල දතනිසා වාසී වූ සමස්ත ලෝක සත්‍යයන් මේ උතුම් තෙනාත් වේවා. සීල සත්‍යෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා පෙරවන් සරණේත්වා නිවන් මඟ ගමන් කෙරේත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. අවසාන වශයෙන් තුන් සිත පහදවාගෙන මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම පූජා පැවැත්වීම ආදී සිදු කර ගන්නා ලද සකල කුසලානුභාව බලෙන් හා බුද්ධ ආදී රත්නත්‍රයානුභාව බලෙන් මෙම ධර්ම දේශනාව සංවිධානය කළ කල්යාණ ධර්ම පෙරමුණේ සියලුම සංවිධායක මණ්ඩලයටත් ඊට සහභාගී වන පින්වත් සෑම දෙනාටම මෙලොව වශයෙන් සතවර්ෂාධික කාලයක් ආයුරාරෝග්‍ය සේ සම්පත් අභිවර්ධනය වේවා. සාම්පරායික වශයෙන් ස්වර්ග සංඛ්‍යාත සම්පත් සිද්ධ වේවා. සීලම සම්‍යක් ප්‍රාර්ථනා පූර්ණ චන්ද්‍ර මණ්ඩලයේ ඉෂ්ට සිද්ධ වේවා. දෙලව ජාගෙන සපිරිවරින් පැතු උතුම් බෝධියෙන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේ දිනීසනසේ වදාළා වූ අජරාමර සාන්ත ලෝකෝත්තර මාම නිවන් සුව පිණිස හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ဣත්තාවතාචයම්හි සංඝතං කුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ဣත්තාවේවානංගා මහින්දිකා කුඤ්ඤං තං අනුමෝදිත්වා ිරං රක්ඛන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තුයාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තුයාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තුයාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්බ දුක්ඛා පමුඤ්ඤතු සීලේක පිහිටා ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණී කිරීමෙන් ධර්ම පූජා කරීමෙන් ਸਰව ප්‍රකාරයෙන් අත්කරගත් කුසලානිසංස බලෙන් සමත ආවිරෝගී සම්පත්තිද්දව ස්වර්ග සංඛ්‍යාත සම්පත් මුදුන්පත්යේ කතෝ බෝධි වලින් සාන්ත ලෝකෝත්තරා මාම නිවන් සෝන සාක්ෂාත් වේවා කියා අපේ මෛත්‍රියෙන් ආශිර්වාද කරන සම්බීතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවතු අන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපජායිනෝ චස්සානෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිම්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී සම්මත්තානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you.